නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ප්‍රධාන විහාරවාසී මහ සංඝරත්නයේ අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින මේ කොවිනාහිදී ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ රැස්වෙච්ච පින්තුන් ඉතාම වටිනා ආනිසංසදායේ කුසල ක්‍රියාවක් සිදු කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. අප සරණ ගිය අපේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥානයන්ට කරන උපහාරයක් සේ සලකා මේ ආලෝක පූජාවෙන් බුදුරජාණන් වහන්සේ පුදන්නටයි අප බලාපොරොත්තු වන්නේ. මේක එකතකින් සම්බුද්ධ පූජාවක්, අනිත් අතින් ඥාන පූජාවක්, ඒ වගේම බුද්ධ අනුස්සති භාවනාවක් වෙනවා. අපේ දිවි මඟ පහන් කරගන්නට, හිතේ කුසල චේතනාදි දිනු කරගන්නට, ප්‍රඥාව වැඩි දිනු කරගන්නට මේ පින්කම අපි උපරිම ලෙස යොදා ගන්නට ඕන. අප පින්නතුනි මේ ලබාගෙන තියෙන්නේ අතිශය දුර්ලභ වූ වාසනාවන්ත මනුසාත්ම භාවය. අංග ප්‍රත්‍යංගයෙන් යුක්තව සම්පූර්ණ මනුස්ස ජීවිතයක් සහ ඒ මනුස්ස ජීවිතයක් ලැබපු අවස්ථාවෙහි උතුම් සම්බුද්ධෝත්පාද කාලයක් ලබන්නට මේ කාරණා දෙකම එක මොහොතේදී අවස්ථාව අතිශය දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකනවා. ඒ බුද්ධ ශාසනයක් ලැබුණත් ඒ බුද්ධ ශාසනය හඳුනා ගන්නට පුළුවන් වටාපිටාවක්, ඊට අදාළ ශ්‍රද්ධාවන්ත දෙමෝපියන්ගේ ආවාසයේ ආශිර්වාදය සහිතව සුදුසු ප්‍රදේශක වාසය කිරීම ජීවිතය අතිශය දුර්ලභ කාරණයක් විදිහට සලකන්නට ඕන. මේ හඬ ඇසෙන මානේ බොහෝ දිනක් ඉන්නවා. නමුත් ඒ බොහෝ දිනාට මේ කරන්නේ මොකද්ද කියලාවත් හැඟීමක් නැහැ. එයයි ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම අබුද්ධෝත්පාද කාලයක. අබුද්ධෝත්පාද කාලයක ඉපදිලා අබුද්ධෝත්පාද කාලයක ජීවත් වෙලා අබුද්ධෝත්පාද කාලයක යමී යනවා. එයාට මේ බුද්ධ ශාසනයේ නිසි ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. නමුත් බලන්න ඒ හැයත් ඔබත් අතර තියෙන වෙනස. මේ හඬ ඇසෙන මානේ සමහර අය ඇතැම් විට සින්දු කියමින් විනෝදයෙන් කාලය ගත කරන අවස්ථාවක ඔබ ශ්‍රද්ධාවන්ත පින්වතුන් ලෙස මේ ලෝකයේ දුර්ලභ මනුස්සාත්ම භාවයක් ෂණ සම්පත්තියක් ලැබූ පිරිසක් හැටියට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හඳුනාගෙන, ධර්මයේහි ගුණ හඳුනාගෙන, ඒ උතුම් මහා සංඝරත්නයේ ගුණ හැඳිනගෙන අපි අපේ හිත දියුණු කරගන්න අවස්ථාව. පින්නතුනි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණත්, උන්වහන්සේගේ ධර්මයත් තේරුම් අරගෙන අපේ ජීවිතයේ ඉහළම මට්ටමට පත් කරගන්නට පුළුවන් අනුශාසනාවක් අපි ශ්‍රවණය කළ යුතුයි. අදින් ආරම්භ වන මේ වස් කාලයේ පින්කම් මාලාව, මේ වස් කාර්යය පුරාම ඔබේ ජීවිතයට ධර්මයෙන් ආලෝකය සලසා ගත හැකි ආකාරයට, ඔබට උනන්දුව උද්‍යෝගය ඇතිවන ආකාරයට මේ පින්කම සංවිධානය කළ තියෙනවා. අදින් ආරම්භ වන මේ ආගමික වැඩසටහන් ටිකේදී ඔබට විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්නටත්, ශ්‍රද්ධාව දිනු කරගන්නටත්, නුවණ දිනු කරගන්නටත්, ඔබ ලබාගත් හා වූ අතිශය දුර්ලභ මනුස්සාත්ම භාවයට උපරිම වටිනාකමක් ලැබෙන ආකාරයට මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගත හැකි ආකාරයත් අප විසින් තේරුම් ගන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා, බුද්ධෝපි බුද්ධස්ස බණේ යවන්නම් කප්පම් පිචේ යඤ්ඤම භාසමානෝ කීයේතකත් අපෝ චිරදීග මන්තරේ වන්නෝ නැතිේද තථාගතස්ස කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය එමතුම වූ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුළු කල්පයක් තුළ දේශනා කළත් ඒ කල්පය නිමාවට පත්වෙනවා මිසක් බුදුගුණ අවසන් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ බුදුරජාණන් වහන්සේ මිනිසයන් අතර උත්තර මිනිසෙක් වුණා, දෙවියන් අතර සක්‍ර දෙවෙන්දිරටත් වඩා ඉහළ ගුණහපත්තන් තියෙන පුද්ගලයෙක් වුණා. බ්‍රහ්මලෝකයේ මහා බ්‍රහ්මයට වඩා සතර බ්‍රහ්ම විහරණයෙන් ලෝකෙට අනුග්‍රහ කරපු උත්තමයන් වහන්සේ වුණා. මේ තුන් ලෝකයේ පහළ වෙච්ච ප්‍රඥාවන්ත උත්තමයන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේගේ ගුණ සිහිපත් කරන මොහොතත් අපේ දිවි මඟ පහන් වෙනවා. හිතේ තියෙන දුක් කම්කටොළු දුර වෙලා මානසික සුවය ඇති කර ගන්නටත්, ඒ ඇති කර ගන්නා වූ ආධ්‍යාත්මික සුවය මේ ජීවිතයේ කායික මානසික සුවපත් භාවය සඳහාත්, සසර ජීවිතයේ සුවපත් භාවය සඳහාත්, මේ සංසාර චක්‍රයෙන් නිදහස් වන්නටත් අපට හේතු වෙනවා. අද විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ඥානයන් පිළිබඳව අප සජ්ජහායනාවට හුම්කන් දීලා ඒ ඥානයන්ට විශේෂම තෙසත්‍ය ඥානයන්ට පූජා කරන අවස්ථාව. සුතමේ ඥානේ ඉඳලා සම්බඤ්ඤුත ඥානේ අනාවරණ ඥානේ දක්වා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥානයන් අපසී කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී මේ ඥානයන් 73 මොනුහන්සේට පිහිටියා. මේ ලෝකයේ පිරවඳ සියලු ඥානයන් අවබෝධයන් උන්වහන්සේ පසක් කළා. ඒ ඥානයන් අතුරින් ඥාන 6ක් තියෙනවා ෂන් අසාධාරණ ඥාන කියලා. ඒක රහතන් වහන්සේලට නොමැති සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණක් විශේෂ වෙන ඥානයන් විදියට සැලකෙනවා. ඉන්ද්‍රිය පරෝපකාරී ඥානය යම්කිසි සත්‍යයක් සත්‍යයෙන් දැක්වතින් පුද්ගලයෙන් දැක්වතින් බුදුරජාණන් වහන්සේට හරියට අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ නැත්නම් වීදුරු භාජනයක් ඇතුලේ තියෙන දෙයක් වගේ හොඳට පේනවා. ඒ තැනැත්තා සසර ජීවිතයේ කොයිතරම් දුරට ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු කෙනෙක්ද, ඒ කෙනා කොච්චර ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරපු කෙනෙක්ද කියලා බුදුරජාණන් වහන්සේට පේනවා. ඒ අවබෝධය පින්නතුනි ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවිනි වෙච්ච සරුත් හාඳුරන්ටවත් තිබුණ නැහැ. ඒක ඉන්ද්‍රිය පරෝපකාරී ඥානය. ඒ වගේම ආසියානුසේ ඥානය යම්කිසි පුද්ගලයෙක් දකින කොටම බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන් එයාට කොච්චර ආශ්‍රව තියෙනවද. ඒ වගේම මේ ආශ්‍රවවලිනුත් යට තියෙන නොපෙනී තියෙන අනුසය ධර්ම කොච්චර සැඟ වෙලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේට පැහැදිලිව පේනවා. යම්කිසි කෙනෙක් බාහිරට ඉතාම ශාන්ත පුද්ගලෙක් විදිහට හැසිරෙනවා. නමුත් අභ්‍යන්තර රෝගී කොයිතරම් දුරට සක්කාය දිට්ඨිය ආදී අනුසය ධර්ම මාන ආදී අනුසය ධර්ම කොයිතරම් තියෙනවාද කියලා උන්වහන්සේට ඉතාම පැහැදිලි අවබෝධයක් තිබුණා. ඒ වගේම බුදුජානන් වහන්සේට යමක මහා ප්‍රාතිහාර්ය පාණ්ඩ හැකියාවක් තිබුණා. ශරීරයෙන් එක විට ජලයත් ගින්දරත් පිට කරමින් දමනය කරන්න අපහසු පුද්ගලයන් දමනය කිරීම සඳහා උන්වහන්සේ උපයෝගී කරගත් විශේෂ ඥානය සාක්‍යයන්ගේ මානීය බිඳහෙළන්නට, ඒ වගේම උරුවෙල් කාශ්‍යපාදී ඇතැම් ශ්‍රාවකයන්ගේ මාන්නේ බෙදහෙළන්නට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු ඥානය යමක මහා ප්‍රාතිහාරි ඥානය, මහා කරුණා සමාපatti ඥානය. හැමදාම උදැසන බුදුරජාණන් වහන්සේ ලෝකයේ දැසම මෛත්‍රිය විහිදුල බලනවා. මාද කාටද පිහිට වෙන්නේ? කවුද අද මගෙන් පිළිසරණක් බලාපොරොත්තුෙන් ඉන්නේ? කාටද මට අද උදව් කරන්න පුළුවන් කියලා උන්වහන්සේ හැමදාම උදැසන සමාපatti වලට සමවැදෙල බලනවා. අන්නේ බලපු අවස්ථාවෙදි පෙනී ගිය පුද්ගලයෝ තමයි එක අවස්ථාවක අඟුලිමාල පෙනී ගියා, එක අවස්ථාවක උරුවෙල් කාශ්‍යප පෙනී ගියා. ඒ වගේ බොහෝ අය උන්වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානයට ලක් වුණා. සමහර පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. සසර පින් කරපු අය සංයත සීලී පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ ඉන්න තැන හොයාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ අසංවර පුද්ගලයන් හොයාගෙන ඒ අය ඉන්න තැන් වලට වැඩම කළා. බුද්ධ චරිතයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. ඒ වගේම මේ මහා කරුණා සමාපatti ඥානයේ තුලින් උන්වහන්සේගේ ඥානයට බොහෝ දෙනෙක් ලක් වුණා. ඒ මිනිස්යන් විතරක් නෙවෙයි, ඇතැමිට සතාසියු පාවා, ඇතැමිට දෙවියන්, බ්‍රහ්මයන් ආදී සත්වයන් උන්වහන්සේගේ මේ මහා කරුණා සමාපatti ඥානයට ලක් වෙලා එයාලට පිළිසරණ උන්වහන්සේ විසින් ලබා දෙනු ලැබුවා. බුදුරජාණන් වහන්සේට තව සුවිශේෂ ඥානයක් තියෙනවා, සබ්බඤ්ඤුත ඥානය කියලා. ලෝකේ යම් තාක් දේවල් තියෙනවා නම් ඒ සියලුම දේවල් උන්වහන්සේට අවබෝධ වුණා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා. කාම ලෝකය කියන්නේ සතර අපායත්, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6ක් කියන මේ 11 භූමිය ගැන හොඳ අවබෝධයක් උන්වහන්සේට තිබුණා. ඒ වගේම රූප ලෝකයේ රූපාචර බ්‍රහ්ම ලෝක 16 ගැන ඉතාම පැහැදිලි අවබෝධයක් තිබුණා. අරූප ලෝක, අරූපාචර බ්‍රහ්ම ලෝක 4 ගැන ඉතාම පැහැදිලි අවබෝධයක් තිබුණා. ඒ ආත්ම භාවල ඉපදෙන්නේ කොහමද? ඒ ආත්ම භව ගත කරන්නේ කොහමද? ඒ ආත්ම භාවලින් සත්‍යයන් චුත වෙන්නේ කොහමද? ඒකෝකාර භාවයන් ඉදියට ස්කන්ධ එකක් තියෙන සත්‍යයන් කවුද? ස්කන්ධ හතරක් තියෙන සත්‍යයන් කවුද? ස්කන්ධ පංචකයක් තියෙන සත්‍යයන් කවුද කියලා උන්වහන්සේ මේ විශ්වය තුලින් දැනගත්තා. උන්වහන්සේට මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකයේ පිළිබඳව මනා අවබෝධයක් තිබුණා. ඒ වගේම සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකෙ ගැන තුන් වහන්සේ දැනගත්තා. සත්ව ලෝක කියලා කියන්නේ මනුස්ස ලෝකයේ ඇතුළු අවීචියේ පටන් භවග්‍රය දක්වා මේ තියෙන සියලුම ආත්ම භාවයන් වල සත්‍යයන් සත්ව ලෝක පිළිබඳව උන්වහන්සේ ඉතාම පැහැදිලි අවබෝධයක් තිබුණා. ඒ වගේම සංස්කාර ලෝක, මේ ස්කන්ධ පංචකය සහිත මේ ලෝකයන් ස්කන්ධ හතරක් සහිත ලෝකයන්, ස්කන්ධ පංචකයක් සහිත ලෝකයන් උන්වහන්සේ තාම පැහැදිලිව අවබෝධ කරගත්තා. ඒ වගේම අවකාශ ලෝක, මේ මනුෂ්‍ය ලෝකයේ ප්‍රධාන මේ සෞර ග්‍රහ මණ්ඩලයේ ලෝකයන්, ඒ වගේම සහස්‍රී ලෝක ධාතු, දස සහස්‍රී ලෝක ධාතු, ත්‍රිසහස්‍රී ලෝක ධාතු, ඒ වගේම චතු සහස්‍රී ලෝක ධාතු, ගැලැක්සීස් මිලියන ගණන් තියෙන මේ විශ්වය පිළිබඳව ඉතාම පැහැදිලි අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. නමුත් මේ සියලුම ඥානයන්ට වඩා උන්වහන්සේ වඩාත්ම අගය කළේ මේ ලෝකයේ නිදහස් වීම පිළිබඳව පටිසම්පාදයේ පිළිබඳව තුමිච්ච ඥානය ගැනයි උන්වහන්සේ විශේෂ අවධානයක් යොමු කළේ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණක් සුවිශේෂ වෙච්ච මේ ෂඩ අසාධාරණ ඥානයන්, විශේෂණ මහා කරුණා සමාපatti ඥානය සහ යමක මහා ප්‍රාතිහාරයෙන් පුද්ගලයන් දමනය කළත්, ඇතැමිට ඉරිදි බල පෙන්නලා පුද්ගලයන් සංගිත සීලයේ පුද්ගලයන් කළත්, ඊළඟට බුදුරජාණන් වහන්සේ විශ්වාසයේ තිබ්බේ මේ ඉරිදි ප්‍රාතිහාරයට නෙවෙයි දේශනා ප්‍රාතිහාරයට. ඉරිදි බලයට පැහැදෙන කෙනා සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාරයට පැහැදෙන කෙනා හැම ලේසියෙන් කලකිරෙන්නේ නැහැ. ඒ ප්‍රසාදය බුදුරජාණන් වහන්සේගෙන කොටවත් වෙනස් වෙන්න බැරි තරමට ඉතාම ශක්තිමත් පදනමක් බවට පත් වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට ලැබෙන චතුපපාද ඥානය සහ ඒ වගේම පරිචිත විඥාන ඥානය උපයෝගී කරගෙන උන්වහන්සේ ලෝකයේ දෙසම ඉතාම කරුණාවෙන් බැලුවා. බලන අවස්ථාවේදී උන්වහන්සේට මේ ලෝකයේ දෙස අතිශය අනුකම්පාවක් ඇති වුණා, සංවේගයක් ඇති වුණා. ඇයි ඒකට හේතුව? මේ ලෝකයේ හැම මොහොතකම මිනිසයන් මිය යනවා. වර්තමානයේ ගත්තොත් දවසකට 160,000 විතර කෙනෙක් මිය යනවා. අපි හුස්මක් ඉහළට අරගෙන හුස්මක් පහළට ගන්නකොට ලෝකයේ 4 දෙනෙක් 5 දෙනෙක් මිය ගිහිල්ලා. ඒ මිය යන අයගෙන් බොහෝ දෙනෙක් ඉපදෙන්නේ මනස ආත්මභාවයට පල්ලෙහා ස්ථානවල දුගතිගාමී තැන්වල. මෙන්න මේක බුදුරජාන් වහන්සේ ඉතාම මැනවින් තේරුම් ගත්තා. මේ අවබෝධය සමගම උන්වහන්සේට ඉතාම සංවේගයක් හටගත්තේ මේ මිනිසයන් කොච්චර අසරණද කියලා. ඇතැමිට බොහෝ උගත් සම්පිමිච්ච අය, ධනවත් අය, මහා ඥාති පිරිවරක් සිටිය අය මරණයත් එක්කම ඒ අය යන්නේ මනුස්ස ලෝකෙට පහළ ස්ථානවල. මෙන්න මේ නිසා බුදුහාඳුරුවන්ගේ මූලික අවකාශය අභිලාෂය වුණේ මේ සත්‍යයන් සුගතිගාමී මාර්ගය පෙන්වලා දෙන්නට. මරණයෙන් පස්සේ කිසිදාක දුගතිගාමී නොවන ආකාරයට සුගතිගාමීව ස්ථාවර පදනමක් දමන්නට උන්වහන්සේ කටයුතු කළා. යම් කෙනෙක් දුර්වල මානසිකත්වයෙන් නම් ඉන්නේ ආම වශයෙන් ඒ කෙනාට බුදුහාඳුරන්ගේ පිළිරුව දැකලා උන්වහන්සේගේ ඡායාව දැකලා හරි සිතුවිලි මාත්‍රයක් ඇති කරගන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් උන්වහන්සේක කළා. ඔබ දන්නවා මට කොණ්ඩලයේ පිළිබඳව. මට කොණ්ඩලයේ බුදුහාඳුරන්ගේ ඡායාව විතරයි දැක්කේ. ඒ දැකීම මාත්‍රයෙන් ඔහු වෙන කුසලයක් නොකරත් සුගතිගාමී වුණා. අදත් ඔහු මට කොණ්ඩලයේ දිව්‍ය පුත්‍රයා ලෙස සුගතියෙහි ඔහු සැප විඳිනවා දෙවි කෙනෙක් විදියට. ඒ විතරක් නෙවෙයි සමහර කෙනෙකුට යම් කිසි විදියක මනස මෙහෙවන්න පුළුවන් නම් ඔබ දන්නවා චත්තමානෝක වැනි කතා පුවත් ඔහුට බුද්ධ ධම සංඝ ගැන තෙරුවනේ ගුණ තියෙන ගාථා ටික ඉගෙනනවා. ඔහුට වෙන ධහමක් ප්‍රගුණ කරන්න තරම් මානසිකත්වයක් තිබුණේ නැහැ. ඔහු සිදකල එකම දේ තමයි මේ බුද්ධ ධම සංඝ ගැන තෙරුවනේ ගුණ තියෙන ගාථා තුන කියමින් ගමන් කිරීම. ඔහු යතරේ මරණයට පත් වෙලා චත්තමානෝක දිව්‍ය පුත්‍රයා ලෙස දෙව්ලොව ඉපදුනා. ඔහු අදත් සුගතිගාමී වෙනවා. එතම අවස්ථාවල ශ්‍රාවකයන් හිටියා මිනිස්යා බොහොම අසරණ මිනිස්සු. ඔවුන්ට වෙන පින්කමක් කරගන්න, බුද්ධිය දිනු කරගන්න, බණ භාවනා කරන්න තරම් ශක්තිය ඔවුන්ට අවබෝධයක් ප්‍රඥාවක් තිබුණේ නැහැ. එයා ඇතැමිට පැහැදිලි එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ නැත්නම් මහරහතන් වහන්සේ කෙනෙක් වඩින මාවතෙහි උන්වහන්සේට දැකලා හිත පහදවා ගන්න එක. සමහර අය මේ ස්වාමීන් වහන්සේලාට බත් හැන්දක් බෙදලා, පින්නපාතේ ටිකක් බෙදලා ඒ තුලින් සුගතිගාමී වුණා. විශේෂයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මිනිසුන් කෙරෙහි ඉතාම කරුණාවෙන් කටයුතු කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ විශේෂයෙන්ම දුප්පත් අයන වීදිවල වැඩම කරමින් ඒ දුප්පත් මිනිසුන්ගේ දානය පිළි අරගෙන දුප්පතුන්ගේ හාමුදුරුවයි කියලා තමයි උන්වහන්සේ ප්‍රසිද්ධ වෙලා හිටියේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට සඳහන් කළේ උන්වහන්සේ සඳක් වගේ කියලා. සඳ හැම කෙනාටම බලන්න පුළුවන්, හැම කෙනාටම එක වගේ කියලා මිහිදවනවා. ඒ වගේම හඳ දිහා බලන් ඉනකොට අපට පේන්නේ හඳ නැවතිලිනා වගේ. අපි යනකොට පේන්නේ හඳත් අපිත් එක්ක යනවා වගේ. මහා කාශ්‍යප හඳුරත් ඒ වගේ කියලා කියනවා. හැබැයි කිසිදාක හඳට ළඟා වෙන්න බෑ. මහරහතන් වහන්සේලාත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතය ගැනත් මේ වගේ සඳහන් කරනවා. බලන්න පිනතුන් උන්වහන්සේල මේ ලෝක වෙනුවෙන් කරපු අපරිමිත සේවය. ඉතින් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අපට දේශනා කළේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත්භාවය, දන් දීම, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු පහ හැකිතාක දුරට ජීවිතේ දියුණු කරගන්න. ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ වගේම සිල්වත්භාවය ඇති කරගන්න. ධර්මඥානය ඇති කරගන්න. දන් දීම පුරුදු කරන්න. ප්‍රඥාව දියුණු කරගන්න. මෙන්න මේ කරුණු පහ යම්කිසි කෙනෙක් ශක්තිමත් ජීවිතයේ පදනම දාලා ඉන්නවා නම් ඒ කෙනා දුගතිගාමී වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි. ඔහු දුගතිගාමී නොවන විතරක් නෙවෙයි. ඔහුට සුගතිය තීරණය කරන්න පුළුවන්. ඔහු ඉපදෙන මනුස්ස ලෝකයේද, දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද කියලා ඔහුට තීරණය කරන්න පුළුවන්. මනුස්ස ලෝකයේ ඉපදෙනවා නම් ඔහු කුමන කුලයේද ඉපදෙන්නේ කියලා ඒක පහ ඔහුට තීරණය කරන්න පුළුවන් කියලා සංඛාර උපාදී සූත්‍රය සඳහන් කරනවා. පිනතුනි මේ මට්ටමට එන එක සරල දෙයක් නෙවෙයි. අපට අපි සුගතියට යන්නට සෝදානන්ද කියලා තමන්ටම තමන් ගැන බලා ගන්න පුළුවන් කඩපතක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි දවසකට අපට වැඩිපුර මතක් වෙන මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. අපට වැඩිපුරම සිහිපත් වෙන බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නම්, ධර්මකාරණයක් නම්, අපකලා වූ පින්කමක් නම්, අමර තාතර සලකපු ආකාරය නම්, ගත කරන සිල්වන්ත ජීවිතය නම්, බුද්ධානුස්සති භාවනා ආදී සමත කමඨාණක් නම්, මෛත්‍රී භාවනාව නම්, මෙන්න මේ සඳහා නම් අපට දවසේ වැඩිපුර කාලයක් අපි කැප කරන්නේ. මේකෙන් පේනවා අපි මරණයෙන් පස්සේ සුගතිය නෙවෙයි දැනටම සුගතිය හිමි කරගෙන ඉන්නවා. අපි කොයි මොහොතක මිය ගියත් කිසිදු අවස්ථාවක දුගතිගාමී නොවනසේ ස්ථාවර සුගතියකට පදනමක් තමා දාගෙන ඉන්නවා කියන එකට අපටම අප ගැන බලන්න පුළුවන් සලකුණ මේක. ඒක පිනතුන හැකි තාක් දුර ජීවිතේ ශක්තිමත් කරගන්නට ඕන. අපි දෙන දානේ හුදෙක් සාමාන්‍ය දානයක් නෙවෙයි. ඒ දානය ගැන නිතර නිතරම හිතන්නට ඕන. ඔබ අමර තාතර සලකන ආකාරය සලකන වෙලාව විතරක් නෙවෙයි මා මේ වගේ අමර තාතර සලකන හොඳ දරුවෙක් කියන එක නිතර නිතර සිහිපත් කරන්නට ඕන. ඒ දානය අපි චාගානුසති භාවනාව බවට පත් කරගන්නට ඕන. අප රැගෙන පංචශීලය හුදෙක් සීලය විතරක් නෙවෙයි ඒක සීලානුසති භාවනාවක් කරගන්නට ඕන අපි. ඔබේ දෑතින් පූජා කරන බුද්ධ පූජාව හුදෙක් සම්බුද්ධ පූජාවක් විතරක් නෙවෙයි ඒක බුද්ධානුසති භාවනාවක් කරගන්නට ඕන. ඔබ සාමෙන් වහන්සේලට කරන උපස්ථානයේ උදේක් සංඝ පූජාවක් සංඝ සතු දානයක් විතරක් නෙවෙයි ඒක සංඝානුසති භාවනාවක් බවට පත් වෙනට ඕන. ඔබ ධර්ම ශ්‍රවණය කිරීම උදේක් පුණ්‍ය කර්මයක් විතරක් නෙවෙයි ඒක ධම්මානුසති භාවනාවක් වෙන්නට ඕන. ඒක අවසානයේ ධම්ම විජය සම්බෝධංගියක් බවට පරිවර්තනය වෙන්නට ඕන. ඔබ දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම උදේක් දේවතා බලි විදියට දෙවියන්ට කරන අනුග්‍රහයක් විතරක් නෙවෙයි ඒක දේවතානුස්සති භාවනාවක් බවට පත් වෙන්නට ඕන. ඔබ නිර්වාණ අවබෝධය අසා දැන ගැනීම උදේක් සාදුකාරයට දීම පමණක් නෙවෙයි ඒ නිවනෙහි ගුණ මෙනෙහි කිරීම උපසමානුස්සති භාවනාවක් බවට අපි පත් කරගන්නට ඕන. මෙන්න මේ විදිහට පින්වත්නි අපි කරන පින්කම් වරාත්ම ශක්තිමත් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ අපට පදනම දාලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි අපි සංසාර චක්‍රය තුල සාර්ථක වීමේදී අපි දෛනිකව කරන කුසල දහම් ඉහළම තලයට පත් කරගන්නට පුළුවන් පින්කම මොකද්ද කියලා බුදුහාඳුරන්ගේ බුදු නුවණින් පෙන්වා දුන්නා. දානමේ පින්කම් අතර ධර්ම දානමේ පින්කම ඉහළම පින්කමක්. සීලමේ පින්කම තුළින් සීලානුසති භාවනාව ඉහළම දෙයක්. ස්වාමීන් වහන්සේලා උදෙසා සංඝාවාස පූජාව කිරීම ඉහළම පුණ්‍ය කර්මයක්. කඨින පින්කම් ආදියත් ඉහළ පුණ්‍ය කර්ම විදියට ධර්මයේ සඳහන් වෙනවා. නමුත් ඒ සියලටම වඩා පින්නොතුනේ බුදුහාඳුරෝ උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගත්තේ මේ ලෞකික ජීවිතය තුළ කෙනෙකුට තමන්ගේ සිත ඉහළම තලයට පත් කරගත හැකි ඉහළම කුසලයේ ලෙස මෛත්‍රී භාවනා වැඩීම. සියලු සත්වෝ සුවපත්ත්වවා කියන මෙත් සිතිවිල්ල දිනු කිරීම. විශේෂයෙන්ම මේ වස් සමයෙහි පින්නතුනේ ඔබ අදිස්ථානයක් ඇති කරගන්න මේ වස් කාලයේ ආරම්භයේදීම හැම දිනකම මා මෛත්‍රී භාවනා වඩන කෙනෙක් කියලා. ඒක ඉරියව්වක ඉඳගෙන භාවනා කරන විතරක් නෙවෙයි ඔබ කරන හැම වැඩක් කරන අවස්ථාවකදීම සියලු සත්වෝ සුවපත්ත්වවා කියන මෙත් සිතිවිල්ල ඔබට වඩන්නට පුළුවන්. මේ කාලයේ පින්තුනේ ටිකෙන් ටික වැඩි කරගන්න. පුළුවන් නම් එක සටහනක ලියා ගන්න. අද මම විනාඩි 5ක් මෛත්‍රී භාවනා කළා. ඊට විනාඩි 8ක් කළා. අනිද්ද විනාඩි 10ක් කළා. මෙන්න මේ වගේ පොලයක ලියලම පුළුවන් නම් පින්තුනේ මේක පුහුණු කරන්න. ඔබේ ජීවිතයේ සිදුවන පරිවර්තන ඔබට දැක ගන්න පුළුවන්. මේක තමයි තමන්ගේ අකුසල් දහම් දුරු කරගන්න ඔබට අපලෝපන්දර එළඹෙන තියෙනවා නම් ඒව යටපත් කරගන්න තියෙන බලවත්ම කුසලය මේක. ඔබේ මියගිය ඥාතියෙන පුණ්‍ය ආනමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේක තමයි ඉහළම කුසලය. ඔබ දෙවියන්ට ඥාතියන්ට පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් නම් මේක තමයි ඉහළම කුසලය. ඒ විතරක් නෙවෙයි මානසික සතුට ඉහළම මට්ටමේ පවත්වා ගන්නට සහ අපේ හිතට එන අනිත් අයගේ චර්යාවන්ගෙන් අපේ හිතට එන මානසික පීඩා අඩු කර ගන්නට අපට තියෙන ඉහළම භාවනා කමඨහනත් මෛත්‍රී භාවනා වැඩි වීම. ඔබ මේ වෙලාවේ වාඩි වෙලා බොහොම මේ සංසුන් ඉරියව්වේ ඉන්නවා. බස්නාහිර දෙස මේ හිරු බැස යන මොහොත ඔබ දෙස බලාගෙන ඉන්නවා. පින්නතුනි බලන්න මේ මොහොතේ ඔබට පුළුවන් නම් මේ රැස් වෙලා ඉන හැම දෙනෙක්ම ඔබේ දරුවන්සේ දකින්නට, ඔබේම නංගිල මල්ලිලා අයියලා අක්කලා අම්මලා තාත්තලාසේ මේ රැස් වෙලා ඉන හැම දෙනෙක් දෙසම ඔබට බලන්න පුළුවන් නම් ඔබේ හිත කොච්චර ලස්සනද, ඔබේ හිතේ තියෙන පීඩා කොච්චර නම් අඩුවේද, ඔබේ මොන කොච්චර නම් ලස්සන වේද, ඔබේ හදවත කොච්චර නම් පිවිතුරු වේද. පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ අපේ හදවත පහන් කරන්නට. අන්නේ මාවතෙහි ප්‍රධාන කමඨහනක් ලෙස සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියන මේ සිතුවිල්ල හැකි තාක් දුරට දිනු කරන්න පින්නතුනි. ඔබට කාලයක් ගත වෙද්දී තේනී යනවා මේ ලෝකයේ ඔබට මොන ගැහෙන හැම දිනෙකම සසර ඒකාත්ම භාවයක හරි ඔබේ ළඟම ඥාතින් වෙලෙහි කියාය. අපේ අම තාත්ත වෙලෙහි කියාය. අපට කිරෙන් ලේන් අපව පෝෂණය කරපු අය. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම ඒකාත්ම භාවයක හරි අපේම දරුවන් වෙලෙහි කියාය. අපේම සහෝදර සහෝදරියන් වෙලෙහි කියාය. මෙන්න මේ අවබෝධය සමගම පිනොතන අපට ලෝකයට අනතුරක් කරන්නට අයහපතක් කරන්න හිතෙන්නේ වෙන දෙන්නේ අසමගි වෙලා ඒ දෙන වාද විවාද කරගන්නවත් දකින්න අපි කැමති නැහැ. වැඩ දෙයක් කියා පිනොතින අපිත් එක අමනාප දෙන්නෙක්වත් ඒ දෙන්නෙක් වෙන ගන්න කොටවත් අපිට බලන්න තරම් හැඟීමක් ඇති වෙන්නේ ඒ දෙන්න සමගි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. කිසිම කෙනෙකුට අයහපතක් අපි සිතුවිලි මාත්‍රකින්වත් ප්‍රාර්ථනා කරන්නේ. අපට හානියක් කරන කෙනෙකුට වුණත් අපි කවදාවත් අයහපතක් ප්‍රාර්ථනා කරන්නේ අනේ ඒ කෙනාගේ නොදැනුවත්කම නිසා නේද මේක එන්නේ. ඒක නට මේ කර්ම විපාක දෙන්න එපා මේ අකුසල කර්ම ඒක නත් සූපත් වේවා කියලා අපි නිතරම මේ සිතුවිල්ල දිනු කරනවා. ලෝකයේ තුල සාර්ථක වෙන ක්‍රමයයි මේක. මේ අතර පිනොතින බුදුහාමුදුර වඩාත්ම දේශනා කළේ අපට අපේ ජීවිතය තේරුම් ගන්න. සැබෑලෙසම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන එක බුදුහාමුදුර දේශනා කළා. ඇත්තටම අපේ ජීවිතය කියන්නේ මොකද්ද කියන එක. මෙන්න මේ අවබෝධය තමයි උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී දේශනා කළේ චක්කෝ මුදපාදී, ඥාන මුදපාදී, ඒ වගේම පඤ්ඤා උදපාදී, ආලෝක උදපාදී, විඤ්ඤා උදපාදී කියලා. මේ ඔබ දල්වන පහන මේ දල්වන්නේ ආලෝක උදපාදී කියලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍ය ධර්මයට කරන උපහාරය. ඔබ මේ දල්වන පහන බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට කරන ප්‍රඥා ලෝකයේ සීමත් කරන පින්කමක් මේක. මේක සරල දෙයක් නෙවෙයි. මේ ඉටිපහනක් දැල්වලා එක වේලාවක් මම සුවපත් වේවා කියලා මේ කියන සරල දෙයක් විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ සම්පූර්ණම බුද්ධ පූජාවක්. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීමක්. උන්වහන්සේගේ ප්‍රඥාව සිහිපත් කිරීමක්. උන්වහන්සේ දේශනා කරන ඔබේ අනනුසුතේසු ධම්මේසු චක්කෝ මුදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විඤ්ඤා උදපාදී, ආලෝක උදපාදී කියලා. මට පෙර නොයසු විරු දහමක් පහළ වුණා. මේ ලෝකේ කිසිම කෙනෙකුට හිතන්නවත් බැරි දෙයක් බුදුහාඳුරට අවබෝධ වුණා. ඒ මොකද අවබෝධය? ඒ තමයි පටිසම්පාදේ පිළිබඳ අවබෝධය. අපි ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, මේ ඇස් කන ආසාදී ඉන්ද්‍රිය වලින් අපි යමක් අවබෝධ කරගන්නකොට අපේ සිතේ ස්වභාවය මොකද කියලා? අපිට හිතෙන්නේ මේ මොහොතේ තමා රූපය දකිනවා කියලා. අපිට හිතෙන්නේ මේ මොහොතේ අපි ශබ්දයක් අහනවා කියලා. මේ මොහොතේ අහනවා තමයි පිනතුනි. හැබැයි ඒ ශබ්දේ අපි තේරුම් ගන්නකොට, ඒ රූපේ තේරුම් ගන්නකොට, අර රූපයේ මුල් අවස්ථාව නිරුද්ධ වෙන අවසන්. අපි තේරුම් ගන්නේ මනසින්, මනෝවිඥාණයෙන්. පිනතුනි මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන යථාර්ථය. අපට කිසිදාක රූපයට ළඟා වෙන්න බෑ පිනතුනි. බාහිර රූපයකට තියා අපේ අතින් අපේ ඇඟවත් අපට ස්පර්ශ කරන්න බෑ කියලා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඇඟ අල්ලන්න පුළුවන්. ඒක දැනෙනකොට අපි දැනගන්නේ ආය විඥානයෙන් නෙවෙයි, පොට්ටබ්බේ හඳුනා ගන්නව නෙවෙයි, අපි හඳුනාගන්නේ මනෝ විඥානය. අපේ ශරීරයවත් අපට අල්ලන්න බැරි නම් පින්නතුනේ අපි කොහොමද අපේ දරුවා අල්ලන්නේ? ඔබේ සිංගිතේ ළමයා ඔබේ උකුලේ ඉන්න පුළුවන් ඔබ හිතාගෙන ඉන්නේ දරුවා අල්ලගෙන ඉන්නවා කියලා. ඇත්තටම ඔබ රූපය අල්ලගෙන ඉන්නවා කියලා හිතුවට ඔබ සම්පූර්ණ මේ දරුවා ස්පර්ශ කරන්නේ මනසින්. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගත්තොත් මෙතෙන්ට තමයි අපි පැහැදෙන්නේ. අපි යම් තා ජීවිතයේ සැප විඳනන් දුක් විඳනන් වින්දේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් කියලා හිතාගෙන අන්නේ ඇති දෙයට අවිද්‍යාවෙන් අපි විඳපු දුක් සැප දෙකක් තමයි මේ ජීවිතෙම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මෙන්න මේකේ යථාර්ථය තේරුම් ගන්න. හැම මොහොතකම අපේ ජීවිතය කියන්නේ මේ මානසික ක්‍රියාකාරීත්වය. හැබැයි එකෙන් කියන්නේ රූපයක් නැහැ කියලා කියනම නේ රූපයක් තියෙනවා. ඒ රූපය අතීත කර්ම විපාක විදියට ලැබෙන ආනිසංසයක් හෝ විපාකයක්. හැබැයි ඒ රූපය තේරුම් ගන්නකොට රූපයේ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපට දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්න තියෙන්නේ? ඇසර රූපයක් පේනකොටම අපි දක්සුනොතින් කයට රූපයක් ස්පර්ශ වෙනකොටම අපි තේරුම් ගත්තොතින් මේක තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. ඒ මනෝ විඥාණයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කොතින් පින්න තුනේ මෙන්න මෙතෙන්ට තමයි සන්දහාරි තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ සම්මා සම්බුද්ධත්වයේ විශ්වාස කරනවා කියන්නේ මේකයි. මෙන්න මේකට පින්න තුනේ ඇත්තටම ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ ශ්‍රද්ධාව ඇති වුණොත් අපට අපේ ජීවිතය වෙන පරිවර්තනය පින්න තුනේ හිතා ගන්නවත් බැහැ. අපේ ජීවිතයේ දැඩි වීරියක් හට ගන්නවා. එහෙනම් ඉක්මනටම මේ ධර්ම පුහුණු කරන්න ඕනේ කියලා. තමන් විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන්ටත් ඉක්මනටම මේ ධර්ම පුහුණු වෙන්නට උදව් කරනවා. ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව අපට තේරෙනවා. අපිට ඇත්තටම පේනොතනේ අපට ධර්මයේ තේරුණාද කියලා බලන්නේ අපේ දරුවන් දෙස බලලා. ඔබට කොච්චරනම් දරුවන් ධර්මයේ තේරුණාද කියලා බලන්නේ ඔබේ ස්වාමි භාර්යාවන්ට ඔබ සලකන ආකාරයෙන්. ඔබට කොච්චර ධර්මයේ තේරුණාද කියලා බලන්නේ ඔබේ දරුවන් එක්ක ඔබ කටයුතු කරන ආකාරයෙන්. ඇයි එහෙම කිව්වේ? ඒ දරුවන්ට, ඒ ස්වාමි භාර්යාවන්ට කොච්චරනම් ඔබ මේ ධර්මයේ දෙන උනන්දුවක් තියෙනවද? ඔබට මේ දුකේ නිදහස් වෙන මාවත ගැන එක ඡායා මාත්‍රයක් හරි හටගත්තනම් ඔබට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ඔබේ ළඟ මේ අම්මා තාත්තා දූ දරුවන්. අනේ ඒ ඇයටත් මේ දහම ඉක්මනටම දෙන්න ඕන නේද? හෙට දවසින දුක් ටිකෙන් අද දවසෙම නිදහස් වෙන ඕන කියන දැඩි වීරියක් හට ගන්නවා. මෙන්න මේ වීරියෙන් පින්නතුණී අපේ සතර සතිපට්ඨානය තුල පිහිටනවා. ඒ සතර සතිපට්ඨානය තුල ඉනකොට සතර ඍද්ධිපාද වැඩෙනවා. ඒ පුද්ගලයාට පංචේන්ද්‍රිය, ඒ වගේම පංච බල, සත්බොජ්ජංග, ආර්යසනිගික මාර්ගය වැඩිලා ඔහු විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා. ඔහුගේ සම්පූර්ණ දිවිමඟ වෙනස් වෙනවා. ඔහුගේ තියෙන අඩුපාඩුකම් එක්ක මොහොතින් නිවැරදි කරගෙන මේ සම්බුද්ධ ශාසනය ගිලිහෙනට කලින් උපරිම ලෙස සම්බුද්ධ ශාසනය තුල ඔහු කටයුතු කරනවා. ඔහු කරන හැම දෙයක්ම තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙන්නට, ඒ වගේම ඡන්ද ද්වේෂ මෝහ බය කියන සතරඟ තිර නොගිහිල්ලා උපරිම ලෙස ප්‍රඥාවෙන් කටයුතු කරන්නට පුද්ගලයා සමස්ත ජීවිතෙම කැප කරනවා. ඔහුගේ ජීවිතයේ වටිනා ජීවිතයක් බවට පත් වෙන ඔහු පද්මාකාර ජීවිතයක් ගත කරනවා. නෙළුම් විලක තියෙන නෙළුම් මලක්, ඒ විලේ තියෙන මඩ හෝ වතුර නොගෑවි ඒ දියවිලෙන් උඩට ඇවිල්ලා ලස්සනට බබලමින් තියෙන සුවඳ වතුර. අන්නේ වගේ රාග ද්වේෂ සහිත මේ සමාජය තුළ විරාගීව, වීත දෝෂීව, වීත මෝහීව පද්මාකාර ජීවිතයක් ගත කරනවා. සීල සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන මෙන්න මේ ත්‍රිවිධ ලක්ෂණ ත්‍රිලක්ෂණේ මෙනෙහි කරන සමස්ත ජීවිතෙම කැප ගන්නවා. ජීවිතේ නැමැති මේ කුසම මේ සම්බුද්ධ ශාසනය තුල විකසිත කරන්නට ඒ පුද්ගලයා උපරිම ලෙස කටයුතු කරනවා. අනේ සඳහා මේ කරන සම්බුද්ධ පූජාව ඔබේ ජීවිතයට ආලෝකයක් වේවා. මේ රැස් කරගන්න උතුම් පින් කමලානි සංසයෙන් ඔබට නිරුක් නිරෝගී සම්පන්නියේ චිර ජීවනයේ සැලසේවා. ඔබේ ජීවිතය තුල වඩ වඩාත්ම සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ගන්නට, එක අතකින් මෛත්‍රී භාවනාව දියුණු කරන්නටත්, අනිත් අතින් සතර සතිපට්ඨානය දියුණු කරගන්නටත්, ඒ වගේම මේ ලෝකයේ තුල නොගෙටි ලෝකයේ තුල වාසය කරන්නට ශක්තිය ලබා ගන්නටත් මේ සීලෝපින් කම් ඔබට හේතු වාසනා වේවා. මේ දල්වන පහන්, දල්වා තිබෙන පහන් බුදුරජාණන් වහන්සේගේ සුතමේ ඥාන ආදී ඒ ඥාන 73ට පූජෝපහාරයක් වේවා. විශේෂයෙන්ම උන්වහන්සේගේ දසබල ඥාන, ඒ වගේම චතු විසරද ඥාන, ඡණ්ඩසාධාරණ ඥාන, සම්බඤ්ඤුත ඥාන ආදී මේ උතුම් ඥානයන් සඳහා පූජෝපහාරයක් වේවා. මේ උතුම් ගෞතම සම්බුදු ශාසනය තුල උපරිම ලෙස මල් පල නෙලා ගන්නට මේ අපේ දුර්ලභව ලැබපු මේ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම පල නෙලා ගන්නට අපට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ ජීවිතය මට දායාද කරපු මගේ අම්මා තාත්තා ජීවත් වෙනවා නම් ඒ දෙන්නට මේ පින් උපහාරයක් වෙනස වේවා. එයා මිය ගිහිලා නම් එයා කොහේ හිටියත් මේ පින්කම දැක්කට සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. මේ ආලෝක පූජාව, මේ ඥාන පූජාවෙන් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය මේ විශ්වයේ යම් තාක් සත්‍යයන් ආලෝකය බලාපොරොත්තුෙන් සිටිනවා නම්, ආහාර පාන ආදී බලාපොරොත්තුෙන් සිටිනවා නම්, ඒ සියලු සත්‍යයන් මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මෙතෙන් පටන් සිදු කරන මේ සම්බුද්ධ පූජාවට, ඥාන පූජාවට අප සම්බන්ධ වෙමු. හැම දිනාටම